පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දසයිමානි වික්ඛවේ සංයෝජනානි කතමානි දස ඕරම් භාග්‍යානි සංයෝජනානි යුද්ධම් භාග්‍යානි සංයෝජනානි තීති මෑතක සිට සෑම ඉරිදාවකම උදෑසන අටට මෙම නාලිකාව ඔස්සේ අපට සවන් දෙන සදහවර පින්නතුනි ජීවිතයේ ධර්මීය සැනසීම ලබා ගැනීම සඳහා අපි කුමක් කළ යුතුද කුමක් අවබෝධ කරගත යුතුද කුමක් අනුගමනය කරගත යුතුයි කියන කාරණාව තමයි අපි ක්‍රමයෙන් ගැඹුරට පැහැදිලි කරමින් සිටින්නේ මේ පැහැදිලි කළ කාරණාවලදී කියවුණු කරුණු අතර මේ සමාජයේ පාපෙහි නිරතව සිටින් සිටමින් දුක් විඳින බවත් පාපේ යොත්තදා පිනට නැඹුරු වාට සම්පූර්ණයෙන්ම පාපයෙන් ඉවත් වෙන හැකි බවත් පුණ්‍ය පාක වශයෙන් මෙලෝ සහ පරලෝ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ආයු වර්ණ සැපවල විඳින්න පුළුවන් බවත් එපමණකින් බුදු සමය දේශනා අවසන් නොවන බවත් මා ඔබට පැහැදිලි කරලා තිබෙනවා බුදු සමයේදී අපි කරුණු පැහැදිලි කරමින් බුදුන් වහන්සේ වදාළ සම්මාදිට්ඨිය ආකාර දෙකක් බවත් දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මීම කර්ම මාර්ගයේ බවත් ඒට ලැබෙන්නා වූ සුඛේ ලෞකික බවත් බුදු සමයෙන් පෙන්වන ලෝකෝත්තර සැනසීම සඳහා ආර්ය සම්මාදිට්ඨියට පත්විය යුතු බවත් එය ආර්ය සම්මාදිට්ඨියට පත්වීම පංචස්කන්ධයේ මූලික කොටගෙන දේශනා කොට ඇති බවත් කියන මේ කාරණා පින්තර ධර්මදේශනාවලදී ඔබට ඉදිරිපත් කළා වූ දේශනාවල සාරාංශ වශයෙන් මට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. එවන්දම කරුණු පැහැදිලි කරන්න පුළුවන් දේශනාවක් තමයි අපි අදත් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කල්පනා කරන්නේ. මේදී තේරුම් ගත යුතු කරුණක් තමයි මේ තිලෝක බුදු පියාණන් වහන්සේ වදාළ දේශනා සියල්ලම ඉගෙන ගත යුතුයි කියලා හෝ සියල්ල පාඩම් කරගත යුතුයි කියලා හෝ සියල්ලේ තියෙන දේවල් තේරුම් ගත යුතුයි කියලා හෝ මතයක නිගමනයක ඔබ ඉන්න එපා. උන්වහන්සේ තේරුම් ගත්ත සත්‍ය බොහෝ ජනයාට හිතසුව පිණිස දේශනා කරමින් ගම්නියම් ගම්වලා වැඩම කරද්දී ඇතැම් විට උන්වහන්සේට හෝ ඒ ශ්‍රාවකින් වහන්සේලාට ඒ පිරිස හමුවෙන්ට ඇත්තේ එක් වතාවක් විය හැකියි. දෙවතාවක් විය හැකියි. නතරලා හිටියනම් කිප වතාවක්ම ගෙහෙන්නේ නැති. නමුත් අගදේශනා කරපු සූත්‍ර දේශනා අත්‍යවශ්‍ය නම් මුල දේශනාවල අය මාර්ගඵල අධිගමයට පත්වන්නේ නැහැ. මොකද මුලින් දේශනා කරපු කාරණා ටික අගායට අහන්න හමු වෙන්නේ නැහැ නේ. මුල් දේශනාව සවන් කරපු අයට අග දේශනාව අහන්න ලැබෙන්නේ නැහැ. කොතනින් හෝ උන්වහන්සේගේ මේ ධර්ම පිළිබඳ දේශනාව තේරුම් ගැනීම ඇරුණ විට එහෙම අනිවාර්යයි කියලා කියන්න පුළුවන් දෙයක් නැහැ. සූත්‍ර දේශනාව වශයෙන් උන්වහන්සේ යමක් තේරුම් ගත්තා. තේරුම් ගත්ත දේ දේශනා කරන්නට උන්වහන්සේ සූත්‍ර දේශනා ගාථා කතා වුණ දෙයක් භාවිතා කළා. අපට තේරුම් ගන්න පුළුවන් භාෂාවකින් ක්‍රමයකින් අපට කවුරු හෝ මේක කියා දෙනවා නම් බිය යුත්ත කුමක්ද? සිදුවමින් පවතින්නේ කුමක්ද? අනුගමනය කළ යුත්තේ කුමක්දයි කියන මේ කාරණා අපට අවබෝධ වෙනවා. සැනසීමෙන් ජීවත් වෙන්න කැමති මේ මිනිසාගේ ජීවිතය ලබදරු කාලයේ සිට ජීවිත අවසානය දක්වා යන ගමනේදී තරහ ගන්නට බැරි තරම් දුක් පීඩා වේදනාවන්ගෙන් පිරියන්නේ ඇයි? මිනිසා ඉපදුනේ මෙසේ දුක් විඳ දුකින් වෙහෙසට පත්ව මියානද? මේ ජීවිතය තුළ ලබාගත හැකි බීතහාගේ උත්තරීතර සැනසීමක් නැතිද? නීම සැනසීම යන ජීවිතෙන් පරිබාහිර දෙයක්ද? අනාගතයේදී ලබාගත යුතු දෙයක්ද? එයා විසඳා ගන්න වෙනවා. විසඳා ගන්න සිදුවේ පවතින්නේ ඒවා පිළිබඳ වැරදි අවබෝධයෙන් මේ සමාජයේ පිරී පවතින නිසා. අන්න ඒ නිසා තමයි අපට ධර්මදේශනා කීපයක් ඔස්සේ කරුණු පැහැදිලි කරන්න සිදුවෙන්නේ මේ සමාජයේට. මේ සමාජයේ බෞද්ධ නම් වූ මතවලින් දෘෂ්ටිගත වී නොසිටින්නට ඔවුන්ට සද්ධර්මයේ කියා දීම මෙතරම් අමාරු වෙන එකක් නැහැ. ඒ මේ අතට යමින් ඒ මේ අතට ඇදමින් විවිධ මතිමතාන්තර ධර්මින් එවා හරියයි හිස ගන්න හිස තබා ගනිමින් පායාසි රාජඤ්ඤ සූත්‍රයේ හනමිටි හොයන්ට මේ ආහාර හොයන්න ගිය පුද්ගලයා පරණ හනමිටිව කරතබාගෙන අවසානයේ දක්වා යමින් දුකටපත් උනායි කියන කරුණ පැහැදිලි කිරීම වර්තමානයේත් සිදු වෙනවා කියලා මට හිතෙනවා. එබඳු පරපුරෙන් හෝ කාගෙන් හෝ අහලා ඉගෙන ගත්ත කාගෙන් හරි අහලා ඉගෙන ගත්ත මතයක් හිස තබාගෙන එකට කියන පරණ හන මෙටි කියලා. වියුත්ත නොවියුත්ත තේරුම් ගන්න නැතුව, කල්යාණ මිත්‍ර සේවනිය ලබන්නේ නැතුව, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව පරණ මතයක හිර වෙලා ඉන්නවා. මතක තබා ගන්න. මතයක් යන සදහම්මග වසා ලබන එක දොරටුවක්. වසා දමනු ලබන එක දොරටුවක්. මොකද දැන් ආනන්තරයේ අකුසල කර්ම කරපු පුද්ගලයාට ඒක කරන්න බෑ කියලා පෙන්වන්නේ ධම්ම අවබෝධය. ඒ නිසා ඒක වැහි යනවා. හිතෙන්නෙම නැහැ. අන්න ඒ වගේ යම් බුදුරජාණන් වහන්සේ ගැන හෝ ධර්මයේ ගැන හෝ තවත් කෙනෙක් ගැන හෝ මෙවඳු බැරදි ආකාරයක නිගමනයකට මතයකට ආවහම ඔහුට ඒ නිවරණයක් වෙනවා. ඔහුගේ හිත දෙන්නේ සදහම් හොයන්න. අනේ බඳු තමන් විසින් මෙවන් මඟ වසාගත්තා වූ මායාවන් රාශියකින් යුක්ත පිරිසක් සිටින සමාජයකයි අපි දකින්නේ. ඉතින් එබැවින් අහම්බෙන් හෝ ධර්මදේශනාවකට සවන් දෙන්න ලැබීම තුළින් තමයි කෙනෙකුගේ මේ ඇස පෑදෙන්නේ. අපිට කතා කරන ඇතැම් අය පළමුව කතා කරන්නේ අහම්බෙන් අහපු ධර්මදේශනාවක් කියලා. සවිදොස්සේ මාධ්‍ය ඔස්සේ. එහම අහම්බෙන් හරි අහන්න ලැබෙනවා නම් ඊට පස්ව ඊටහාට හොයන්න හිතිලා ශ්‍රීම තුළින් කරුණ අවබෝධ කරගන්න ලැබිලා අනුගමනීය ක්‍රියා මාර්ගයකට යන්න පුළුවන්. මෙතදී මායමතු මේ රටේ පුරවැසියෙක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කවුදයි කියලා මම අහිලි කරන්නේ නැහැ. සියල්ල රහසිගත තොරතුරු මේවා වැරදි නෙමෙයි. නමුත් රහසිගත තොරතුරු සදහම් බුදු ධර්මයේ තේරුම් ගැනීම සඳහා බොහෝ මහන්සි වූ බවත් රජයේ පවතිනා වූ උපාධි පවා කළ බවත් සඳහන් කළා. එහෙත් අනතුරු අපට පැහැදිලි කළේ මෙතරම් දේවල් ඉගෙන ගත්තත් අපි නොදන්න පැත්තක් තවත් තියෙන බව පේනවා කියලා තමයි අපට පැහැදිලි කළේ. මේ මා මෙසේ විවරණය කරන්නම්. අධ්‍යාපනයේ විශේෂ නිර්දේශයක්. ඒ සකස් කළේ පුතඥාය. ඒන් බුදු සමයේ ගැන කියවෙනව ඇරුණාම ධර්මයේ ගැන කියවෙනව ඇරුණාම ඒ ප්‍රායෝගිකව කරගන්න බෑ. පව් කරන්න හොඳ නෑ කියන එකකින් පවින්දවත් වීම, පින් කරන්න හොඳයි කියන එකකින් පිණින් පිහිටීම ඇරුණාම ඊට හා ආර්ය සත්‍යයක් අනුගමනය කරන්න විශේෂ නිර්දේශිත ආගමකින් බැරි බව අප නම් තේරුම් ගන්න තිබෙනවා. ඔබත් තේරුම් ගන්න ඕන. එබැවින් සදහම් තේරුම් ගත්ත කෙනෙකුගේ සදහම්මසා ඒකට කල්යාණ මිත්‍ර සේවනය කියනවා. ඉන්පසු අනුගමනීය ත්‍යා මාර්ගයකට යන්න වෙනවා හැම කෙනෙක්ම. අන්න ඒ පිළිබඳ තමයි අද අපි පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. අංගුත්තර නිකාය දුක දිපාතේහි පවතිනවා සංයෝජන කියලා සූත්‍රයක්. සංයෝජන කියන වචනට තේරුම එකට බැඳුණු කියන අර්ථයක් වෙනවා. එහෙම නැත්නම් සසර ගමනට බැඳ තබන කියන අර්ථයක් වෙනවා. එක්ව බැඳුණු සංයෝජන. එතකොට සත්‍යය සංයෝජනයන්ට බැඳී සසරේ ගමන් කරනවා. බුදු පියාණන් වහන්සේ සංයෝජනයන්ගේ බැඳීම් පැහැදිලි කරලා මිදෙන හැටි පැහැදිලි කරන ලබනවා. එබැවින් බැඳෙන හැටි තේරුම් ගත්තම තමයි මිදෙන හැටි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. බැඳී ඉන්න බව නොදන්නේ නම් මිදෙන්න අවශ්‍යත් නැහැ. මේ දේශනාව මා ගත්තේ ඔබට දස සංයෝජන පාඩම් කරවන්න එහෙම නෙවෙයි. ඒකෝමින් පෙර පාඩම් කරන් ඇති සංයෝජන 10ම කරලා නිවන් අවබෝධ කරගන්න මාර්ගයකුත් හිතේ හදාගෙන ඇති. ඒ සත්‍යද? ඊට එහාගේ ගැඹුරක් මෙහි පවතිනවාද කියන එක විවරණය කිරීමයි මගේ බලාපොරොත්තු වන්නේ. භික්ෂුන් වහන්සේලා අමතන බුදුරජාණන් වහන්සේ දස ඉමානි භික්ඛවේ සංයෝජනානි කියලා දේශනා කරනවා. මහණේ මෙන්න මේ සංයෝජන බැමි 10ක් පවතිනවා. කතමානි දස. මොනවද මේ 10? මොනවද මේ 10 කියලා 10 එක දිගට උන්වහන්සේ ප්‍රකාශ කරන ගොස් නැහැ මේ සූත්‍රයේ. මේ 10 පහේකට වල දෙකකට බෙදලා තියෙනවා. ඕරම් භාග්‍යානි සංයෝජනානි උද්ධම් භාග්‍යානි සංයෝජනානි. ඇයි මේ ඕර උද්ධ කියලා ඇදුවේ කියන එක සමහරට බොහෝ දෙනෙක් දන්නවා ඇති. නමුත් අපි ඒකත් පැහැදිලි කරන්න වෙනවා. මා පැහැදිලි කරන්න හදන්නේ ඒ බෙදුවේයි කියන එක නෙමෙයි. ඇයි එහෙම පහට පහට බෙදන්න ඕන වුනේ? මොකක්ද ඒක තියෙන රහස? ඇයි හොයා ගන්න ඕන? ඕර කියන වචනෙට කියන්නේ සතරපායේ මනුස්ස ලෝකේ සදිව ලෝකේ. මේකට කියනවා කාම ලෝක කාම භූමි කියලා. කාම භූමි තුල රැඳී සිටින්න බලපාන්නා වූ බැඳීම් වලට ඕරම් භාගයේ සංයෝජන කියනවා. කාමලෝකයේ ඉක්මවා ගින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරගෙන තිබුණා එදා හිටිය අය විශේෂයෙන් සමාජයෙන් ඉවත් වූ අය තවත් ලෝකවලට මැදි වී හිර වී සිටි බව. උඩ භාගය කියලා කියන්නේ මේවා පහළ නම් ඒක උද්ධම් භාගයට වඩා උසස් එක. කාමලෝක සංයෝජන ඇතිවන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු පසොස යාමෙන් ඒ අරමුණු වල සුඛයේ හිවීම පදනම් කොටගෙන. ඒකයි කාම කියන්නේ. කාම කියන්නේ කැමති කැමති ආකාරයට සැප හොයන කියන එක. කැමති කැමති ආකාරයට හොයන සැපත නෙමෙයි සදාකාලික සැපත කියලා විශ්වාස කළ අය පස්දොරට අරමුණු ගැනීමෙන් මිදී සිත තුළ වගා කළා වූ වැඩි දියුණු කර ආව තව පැත්තක් තියෙනවා. විවිධ අරමුණු වෙනුවට සිත තුළ එක අරමුණක් වැඩි වීම තුළ ලෞකික වශයෙන් දැහැන් ගත වෙනවායි කියලා කියනවා. මේ දැහැන් ගත වුණ අය ලබාගත් දෙහන් අතර අපේ පොතපත විශේෂයෙන් සඳහන් කරන ලබන්නේ රූපී ධාන සහ රූපී ධාන කියලා කොටස් දෙකක්. පව කරපු බුද්ධලයා පවෙන් පරලෝ යනවා. පින් කරපු බුද්ධලයා ඒ මොහොතේ චේතනාව ආවොත් පින්ින් පරලෝ යනවා. ධාන වැඩුණු බුද්ධලයෝ ඒ ධානයන් කාලක් ක්‍රියා කරනවා. එතකොට ඒ වාට ලැබෙන ප්‍රතිඵල තමයි මේ ඕරම් භාගයේ උද්දම් භාගයේ කියලා පෙන්ලා තිබෙන්නේ. නිරන්තරයෙන් ජීවත් වෙන්න ගිහින් සිතෙන් කයෙන් වචනෙන් දසකුසල් නම් කරන්නේ ඔහුගේ සිත පිරියන්නේ ඔහුගේ චිත්ත සන්තානිය පිරියන්නේ ලෝභෙන් දේශයෙන් මෝහයෙන්. අහම්බෙන් ගත්තත් මතුවට එන්න තියෙන්නේ මායහපතක් කරන අදහසක්. ඉතින් ජීවිත අවසානයේ කල්පනා කරමින් ඉඳලා මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මේ අන්තරණයට ඒ අදහසකින් තමයි මේ සමාජයෙන් ඉවත් වෙන චුතිසිත ලබා ගන්නෙ. ඊට අදාළ ප්‍රතිසංසිතක් හමු වෙනකොට ඒ ත්‍රිසංගත සතියේ කුසක් නැත්නම් අපායෝත්පත්තියක්. ඔන්න කාම ලෝකේ පාපයට බැඳීම තුළ ලැබෙනා වූ විපාක. ඊළඟට ඊයේ හොඳ නැහැ කියලා යහපත් විපාක වල නිරත වෙනවා. අඩු ඇසෙන් මධ්‍යම ඇසෙන් උපරිම ඇසෙන් පුණ්‍ය විපාක. නිරන්තරයෙන් භාවිතා කිරීම තුළ දවල් දෙකේ වගේම නින්දෙදිත් ඒවා මතක් වෙනවා. ඒ නින්දිය මතක් වෙන්නේ මෙහෙ කරපු නිසා වගේම මේ කරන පුරුද්ද නිසා තමයි මරණාසන්න චිත්ත වේතියකට යහපත් දෙයක් එන්නේ. එවිට ඒවට බැඳී සිටින නිසා වොන්ට මිනිසුන් අතර දුර්භාග්‍ය සම්පන්න වීම හෝ සෞභාග්‍ය සම්පන්න වීම හෝ දෙවියන් අතර ඉපදීම හෝ කියන මේ පෝර භාගයේ ඉතුරු කොටසට යන්න වෙනවා. ඒ පින්පව් නැමැති කර්ම රැස්කිරීමේ විපාක. තව එහාට ගියාම ධ්‍යාන කුසල් කියලා තව වචනයක් තිබෙනවා. සිත සමාධිය ඇති කරගත්ත අය වනාන්තරයට ගිහින් සිතේ ඒකාග්‍ර බව දිනු කරගත්තාම එතන වැඩෙන්න ආව එකක් තමයි මේ ධානා කුසල් කියලා කියන්නේ. ඒ වර්ග දෙකක් තියෙනවා රූපාවචර අරූපාවචර කියලා. එදා ඉඳලා තියෙනවා හිමාය අදත් කලාතුරකින් ඉන්න පුළුවෙනි. ගමේ නෙමෙයි විශේෂයෙන් වනාන්තරයේ කුද කලාවේ ඉන්න කෙනෙක් තුල. ඒ වයින් කාලක්‍රියා කරපු අයට රූපී ධානයේ කාලක්‍රියා කළ රූපාවචර බවලෝ 16ක් අරූපී ධානවල කටයුතු කළ අරූපාවචර බවලෝල උපදින්න සිදු වෙනවායි කියලා කියනවා. එතකොට ඕරම් භාගයේ උද්දම් භාගයේ කියලා යොදලා තියෙන්නේ මේ කාම රූප අරූප කියන තුන් භවයේ උපත ලබන්න සිදු වෙන බැඳීම් කියන එකයි. කාම භවයේ පසකටත් රූපී අරූපී භවයේ තාපසකටත් බෙදමින් මේක පැහැදිලි කරලා තියෙනවා. ඕරම් භාගය උද්දම් භාගය. දැන් මෙතන විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක් මෙයයි. මේ වත්මන් සමාජයේ පොතපතින් විග්‍රහ කරන කරුණු දේශනාවලින් විග්‍රහ කරන අනුවගත් කල මේ සමාජය මතයකට බැහැලා තිබෙනවා. මේවා සංයෝජන බැමිණා මේ 10ම කඩාන නිවන් අවබෝධ කරන්න ඕන. එහෙම තමයි දේශනාවෙන් නිසා හිතානේ ඉන්නේ. මෙන්න මෙතන තමයි අපි අද විමර්ශනයට ලක් වෙන්නේ. හොඳින් කල්පනා කරලා බලන්න ඕන. ඔබ ධර්මස්වණේ කරන කෙනෙක් වශයෙන් කොහෙද ඉන්නේ? ඔබ ඉන්නේ කාමලෝකේ. ඔබ කාමලෝකේ මොනවද සැප වශයෙන් විඳින්නේ? පංචදාරික අරමුණුල ආස්වාදය. පංචදාරික අරමුණුල ආස්වාදය විඳින්න යාමේදී තමයි ඔබ ඒවයි ඇලිම නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස සහ කාමරාග ව්‍යාපාද කියන පහට බැඳෙන්නේ. එවන ඇලිම නිසා බැඳෙන වේයක්. ඉන්දියානු සමාජය අස්සෙන් කතා කළොත් එහෙම මේවා පිළිබඳව හිස්සසාර බවක් තේරුම් ගත්ත අය නොවේයි අත්කලමතාණ යෝගින් කියලා කියන්නේ. ත්‍රිලක්ෂණේ හෝ චතුස්සත්‍ය අවබෝධ කරගෙන ගිය අය නොවේයි. මේ අරමුණු වලට එහා ගිය සොයක් හොයමින් ගිය අය. ඔවුන්ෙහිදී භාවිතා කළේ ත්‍රිලක්ෂණේ හෝ විදර්ශන නොවේයි. සමත් කියලා කතා කරනවා. කෙලස් යටපත් කරන දේවල් සිතට එන අදහස් වලට කියනවා නීවරණ කියලා ඒවට අහු වෙනවට ගොදුරු වෙනවට නීවරණ ධර්මයේ සරණින් තොරව යටපත් කරන්න පුළුවෙනි. මේ සිතට අරමුණු වෙන එක නිරන්තර ක්‍රියාවලියක් උත්සාහයක්. ඒක යම් පැත්තක් යටපත් කළොත් වෙන පැත්තකට මතු වෙනවා ඒක. ඒක තමයි මර්ධනයේ ප්‍රතිඵලය. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ ඉලුක් නම් උතුරනවා ගාව තියනවා කියලා හිතන්න දකින්න. ඔයම් බිමක් පුරා පැතිරී පවතිනවා. උඩින් පිදුරු දැම්මත් වහින කාලේ එනකොට මොකද වෙන්නේ? පිදුරු තිත් ළඟ තියෙන කොටස නැරිලා තියෙවි, පිදුරු වල නැති කොටසට යටින් පැල වෙලා තියෙවි. ඔබ උඩින් ගින්දර දැම්මා කියලා හිතන්න. ගින්දර දාපු කොටස මියගොස් තිබේවි, ඇතුළේ තියෙන වෙන තැනකින් මතු වෙලා තියෙවි. ඇයි? උඩින් ගින්දර දැම්මට මූල තත්ත්වය විනාශ වෙන්නේ නැහැ. මුල් ඇති තාක්කල් පැලවෙනවා. එතන තහනම් නම් වෙන තැනකින් පැලවෙන්න දන්නවා ඒගොල්ලෝ. මා දැසින් දැක්ලා තියෙන දේවල් මේ ඔබට තේරුම් ගන්න කියන්නේ. ඒ වගේ කාම අරමුණු මර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් තමයි රූපී ධාන ලැබීම. රූපී අරමුණු මර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් තමයි අරූපී ධාන ලැබීම. මේ මර්ධනය ගෘහස්ත ජීවිතයක සිටමින් කෙසේවත් කරන්න බෑ. ගෘහස්තනමේ වර්තමාන සමාජයේ ආරණ්‍යක ජීවිතයක් කරන හැක තරමට සමාජයේ අරමුණු වලින් බහුල වෙලා. එදා ඒ එබඳ තත්ත්වයට ගියායි බාහිර කිසිදු සම්බන්ධතාවයක් නැතිව අනාන්තරගත වී මුලක් කොළයක් ඵලයක් නෙල්ලිගෙඩියක් ආහාරයට ගනිමින් ආහාර සීමා කරලා නාරිලතා දෙසක් මලක් දෙසවත් නොබලා වැඩම දුෂ්කර මාර්ගයක් ඒක. මෙතන තියෙන අපහසුම දේ තමයි මේ සමාජයේට. මේ සංයෝජන 10ම කඩන්ට ඕන නම් මං ලබන්නේ. එහෙනම් සක්කාය දිට්ඨි විචිතා සිරබත පරාමාස කාමරාග විනාශ කරන්න ඕන. කොට අනාගාමි. අනතුර රූපරාග අරූපරාග මානොද්දච්ච අවිද්‍යාව විනාශ කරන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ගෘහස්ත ජීවිතය ගත කරන කිසිම පුද්ගලයෙකුට කාම රූපරාග අරූපරාග මානොද්දච්ච අවිද්‍යාව නැහැ. මොකද ඒවා බැඳෙන්නේ ඒවා උපදවාගත්තොත්. එවිත හැම දිනම වනාන්තරගත වී රූපරාග අරූපරාග උපදවාගෙන මානුද්ද අවිජ්ජා උපදවාගෙන කඩන්න ඕනේ කියලාද කියන්නේ සමාජය? ගැඹුරින් කල්පනා කරන්න ඕන කරුණා. එහෙම වුණහම මේ නිවීම කියන එක මිනිසුන් තුළ ලැබෙන හැටි දෙයක් බවට පත් වෙනවා. මොකද ඔය රූපරාග අරූපරාග කියන දේවල් නිකන් ආවට ගියාට උපදින්නේ නැහැ. කෙලස් යටපත් කර දැඩිසේ වීර්ය කිරීමෙන් ලබාගත් දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව තුළ විස්තර කළා වූ විස්තර කතනයේදී අත්හල යුතු අන්තයක් වශයෙන් පෙන්වනු ලබන්නේ මේ අත්කල මතානියෝගේ වත්ව රූප ධාන අරූපී ධාන උපදවන පැත්තයි. ඒ අතහරින්න කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. අපිට ඒ අනුගමනය කරන්න කියලා උගන්වනවා අපේ පොත. උන්වහන්සේ අනිත් පැත්තටත් පෙන්වනවා අනුයෝගේ හෙවත් නැවතේදීම තමසුකල්ලිකාන එයත් අනුගමනය නොකරන්න ඕනේ කියලා තියෙනවා දුකින් මිදීම සඳහා. මේදී තේරුම් ගන්න ඕන දෙයක් තිබෙනවා. මේ යම් දෙයකට ඇලීමෙන් තමයි බැඳෙන්නේ. ඇලෙන්නේ නැත්නම් බැඳෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්නම් සංයෝජනයක් වන්නේ නැහැ. එබැවින් මේ සංයෝජන පහ පහ දෙකට බෙදන්න හේතුව අපි හිතනවට වඩා ගැඹුරු කරුණක් වශයෙන් තමයි ගැඹුරින් නිසා බැලීමේදී තේරෙන්නේ. හේ කාම ලෝකයේ අරමුණු රසයේ විඳින්න යාම තුළ මුල් පහට බැඳෙනවා. ඒ වටහා නොගෙන ගිහි ජීවිත අතහැර ගොස් අබිනිෂ්ක්‍රමණය කරව. සද්ධර්මෙන් පරිබාහිරව අධ්‍යාත්මිකව යන්න ගියොත් මේ ලෝකෙ වෙනුවට අර යාට මේ උඩින් වසා දමන ලද පිදුරු නිසා මේ ප්‍රදේශයේ අතහැර දැමූ ඉලුක් තුන තවත් තැනකින් මතුවෙන්න ආසේ මේ තණ්හාවමයි මේ මුලාවමයි රූපී ධාන අරූපී ධාන වශයෙන් වෙන තැනකින් මතුවෙන්නේ. කාමයන්ට අහුන පුද්ගලයා ඒක වටහා ගත්තේ නැත්තම් මේවටත් අහු වෙනවා. මෙබැවින් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ මේ සංයෝජන වර්ග දෙකටම බැඳුනායි හිතේ නිසා උන්වහන්සේට මේක දෙකට කඩන්න සිද්ධ වුණේ. කාම ලෝකේ ඉන්න අය සඳහා සක්කාය දිට්ඨා සිලබත පරාමාස කාම රාග පටිග රූපී අරූපී ධාන ලාභින් සඳහා රූප රාග අරූප රාග මනෝදක්ෂා විද්‍යා. එතනත් බලන්න 10ක් 5ක් නෙමෙයි තියෙන්න ඕන. පොතපත හිම ගන්නවට රූපී ධානයට බැඳුනා නම් රූප රාග මනෝදක්ෂා විද්‍යා. එය නිවන නොවේ කියලා වටහා ගත්තා. එතනින් එහාට ගියා පාරූපී ධානයට බැඳුනේ. ඒකට රූපී ධානයේ පිළිවඳ රාගයක් නැහැ. අරූප රාග මානුද්දච්චා විද්‍යාව. එතකොට උද්දම් භාගිය සංයෝජන කෙනෙක් බැඳෙන්නේ හතරකට. උපදවා ගත්තොත්. දැන් උපදවා ගත යුතුයි. උපදවාගෙන නැති කරගත යුතුයි කියන එකේ සත්‍යක් තියෙනවද? දැන් අපිට මේ කඩන් වෙලා තියෙන මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් බැඳුන නිසා. නොබැඳුන ඒවා ගැන මොකද කරන්න ඕන? හොඳයි. ත්‍රිපිටකයේ සඳහන් යම් යම් සූත්‍රවල උදකෝපම් බෞද්ධ සූත්‍රය වැනි සූත්‍රවල තවත් කිබඳ සූත්‍රවල මේ අනාගාමීතාවට පත් වී මිය යන අය පිළිබඳව තියෙන රහසක් තියෙනවා. උන්ට මෙලෝකදීන්න තියෙන කාමරාග ව්‍යාපාද විනාශයි කාමාරෝණ නැති වෙමින් කාම ලෝකෙට එන්නේ නැහැ. නහිජාතු ගබ්බසේ යම් ප්‍රරේතීති. නමුත් ඔවුන් රූපී අරූපී ධාන ලෝක වලට යන බවක් පෙන්වන්නෙත් නැහැ. ඔවුන් සුද්ධවාස නම් වූ තැනක ඉපදිලා තත්ත්ව පරිනිබ්බායි නැත්තම් එවැනි ස්කන්ධ හිරි යනවා නැත්තම් ක්ලේශ අනුසයන් නිවි යනවා කියලා පෙන්වලා තිබෙනවා. ඒ සුද්ධවාසවල උපත ලැබූ අය ඒ ස්කන්ධ පරිනිර්වාණයේදී ඊතර සංයෝජන පහ කඩනවා කියලත් ඊතර නෑ. දැන් අනාගාමී උනේ කොහොමද? සද්ධර්මයේ තේරුම් අරගෙන සක්කාය දිට්ඨි චිකිච්ඡා සිරබ්බත පාරමාස ධර්මස්සෝණියෙන් කඩාගෙන කාමරාග ව්‍යාපාද තුනී කරගනිමින් විනාශ කරගනිමින් තමයි අනාගාමී උනේ. අත්කලමතාන යෝගීන්ට සක්කාය දිට්ඨි චිකිච්ඡා සිරබ්බත පාරමාස කඩා ගැනීමක් නැහැ. කාමරාග ව්‍යාපාද තුනී කිරීමක් නැහැ. මුල් පහ මග ඇර යාමක්. මුල් පහ මග ඇරිය නිසා තමයි යග පහට අහු වුණේ. මුල් පහ මග ඇර යන අය අග පහට අසු වෙනවා. මුල් පහ වටහා ගත්තොත් අග පහට නොයා මේ සසරෙන් නිදහස් වෙන්න පුළුවන් බවට මේ සූත්‍ර දේශනාවල තොරතුරු එළිවෙන බැවින් සම්ප්‍රදායික සම්ප්‍රදායානුකූල හනුවිටියක් කර තියාගෙන සංයෝජන 10ක් කඩන්ට ඉගෙන ගැනීම හෝ ඉගැන්වීම හෝ පාඩම් කිරීම කොතරම් සත්‍ය ප්‍රවෘත්තියක්දයි නිර්වද්‍ය දෙයක්දයි එබඳු අදහස් දරණාය කල්පනාවට ගන්න ඕන. ඒ සඳහා තමයි මා අර කරුණ ඉදිරිපත් කළේ. සියලු දෙනාටම අනිවාර්ය නම් එනම් සුද්ධවාස උපන්න අයටත් ඒ පහ කැඩෙන්න ඕන. මෙබැවින් මේ පිළිබඳව අපට ලැබී තිබෙන කාලයට අනුව ඊතරු තොරතුරු ටික අපි පැහැදිලි කරන්න වෙනවා. ඕරම්භාගිය සංයෝජන පහ දන්නවා ඔබ. සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන්න. වදනින් දැනගත්තටමදි. කොමක්ද සක්කාය දිට්ඨි කියන්නේ? පාසල අධ්‍යාපනයේ ඉගෙනගත්ත මම මගේ සංකල්පයේ තියෙන උත්තරේ විතරක් මෙහිදී ඉදිරිපත් කරන්න එපා. එහෙම දැනගෙන බෑ. එහෙම ඉගෙනගත්ත කිසිවෙකුට සක්කාය දිට්ඨිය කරුණෙත් නැහැ. සංගතනිකාය සක්කාය සූත්‍ර වල සඳහන් කරන කුමක්ද සක්කාය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට සක්කායයි කියනු ලැබේ. අන්න සක්කාය ශරීරය නෙවෙයි. ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් ගැනීමේදී ඒ අරමුණ හඳුනා ගැනීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අදහස් පහක් චෛසික පහක් පහළ වෙනවා. එක බුදුන්ටත් පහළ වෙනවා, රහතුන්ටත් පහළ වෙනවා, අනිත්‍යටත් පහළ වෙනවා. පහළ වී අවශ්‍ය කටයුත්ත කොට ඒ අවසන් වී යනවා. කාටවත් නවත්තන්න බෑ ඒ. ඒ ස්වාභාවික සංසිද්ධියක්ම ආයමෙන් පුතත් ජන පුද්ගලයා මේවා කෙරෙහි කිසියම් තමන්ට ආවෙනික ආකාරයේ ඇලීමකට ගැටීමකටපත් වෙනවා. ඒ ඇලීම සමග ඇති වෙන මුලාව, ගැටීම සහ ඇති වෙන මුලාවට කියනවා මම මෙමි යන මුලාව කියලා. එවිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් හටගත් විට ඒ ලෝභ මොහ වශයෙන් හෝ ද්වේෂ මොහ වශයෙන් ඒවා සමග ඇලීම තුළින් මම සංකල්පයක් ඇති වෙනවා. එතකොට පංචස්කන්ධය ආත්මකට ගන්නවා කියන එකට. පංචස්කන්ධය ආත්මකට ගැනීම සක්කාය දිට්ඨියයි. දැන් පංචස්කන්ධය ගැන දන්නේ නැති අය, පංචස්කන්ධය නිරෝල් කරගන්න නැති අය කොහොමද සක්කාය දිට්ඨිය කඩාගන්නේ? මේකයි මගේ කියලා කිව්වට හරි, මේකයි මම කියලා කෙනෙක් නැහැ කිව්වට හරි, මේ කය 32කට බෙදලා ඒකේ මම කියලා කෙනෙක් නැති කිව්වට හරි නම් මේක කැඩෙන්නේ නැහැ. මොකද කය නෙමෙයි නේද සිද්ධිය? ඇසට, කනට, නාසයට, දිවට, කයට සිදුවෙනා වූ අරමුණ තුල තියෙනා වූ දෙයක්. එතකොට ආන්න බුදුරජාණන් වහන්සේගෙන් ධර්මස්වණය කිරීමෙන් හෝ නැත්නම් ඒ බුදුදවල් තේරුම් ගත්ත අයගෙන් ධර්මස්වණය කිරීමෙන් ජීවිතයේ මව කුසෙන් බිහිවේ ජීවිත අවසානය දක්වා එකක් වශයෙන් පෙනුනට ඒ ජීවිතය තුළ ඒකකයක් පවතිනවා. නිරන්තරයෙන් උපදින මැරෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒක උපදින්නට ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය උදව් වෙනවා. එක්ක මනෝද්වාරේ උදව් වෙනවා. ඒ උපදින මොහොතක් මොහොතක් පාසාම ඉපදීමක් සහ මැරීමක් සිදු වෙනවා. එකට කියනවා පංචස්කන්ධයගේ ඉදීම ලැබීම කියලා. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන්ගේ අවවාද අනුශාසන ලබා ගන්නට බැරි වුණායේ මේක තුල හදා ගන්නවා ආත්ම දෘෂ්ටිය. අන්න සක්කාය දිට්ඨියේ වැඳෙනවා. අන්න සංයෝජනය. දැන් සංයෝජනේ කැඩෙන්න තමන්ට වැටහෙන්න ඕනනේ. මේ හට ගන්නා වූ රූපේදනා සංඥා සංකාර විඥාන පහ බැඳීම තමයි නිත්‍ය කියන්නේ. බැඳීම තමයි මම වාගේ මගේ ආත්ම කියන්නේ. ඒ තුළ තමයි සංයෝජනයක් වන්නේ, සසර ගමනක් සිදු වෙන්නේ. නමුත් ඒකේ ඇත්ත අල්ලගත්තේ නැත්නම් අවශ්‍ය කෘත්‍ය කරලා දීලා නැති වෙන බව. බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ තමයි අපට හදන්න පුළුවන් මේ ස්කන්ධ පංචකය ශුඤ්ඤං අත්තනේනවා අත්තනියේනවා දක්වා. මම සහ මට අයිති දේවල් වලින් ශූන්‍යතන දක්වා හදන්න පුළුවෙනි. වත්මන් සමාජයේ බහුතරයක් මම කියලා කෙනෙක් මේක නෑ කියලා ඉස්සතනයක් පාවිච්චි කරන්නේ. මොකුත් තේරුම් අරන් නෙමෙයි. පෘථග්ජන බුද්ධලයාට මේ පංචස්කන්ධයේ තමන් අල්ලගත්ත මොන හෝ මෝඩකමක් තියෙන වෙවින් එතන මම ඉන්නවා. ඒ මෝඩකමටයි මම කියන්නේ. ඒ මෝඩකම නැති වුණ දවසටයි ඕන්නේ මම නැති වෙන්නේ. එබැවින් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධේ නිර්වල තේරුම් නොගෙන ඒ මම කොට ගන්න ආකාරය තේරුම් නොගෙන කිසියෙකුගේ සක්කාය දිච්චේ කැඩෙන්නේ නැහැ. එතකොට පංචස්කන්ධයේ අනාත්මය බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීමයි පංචස්කන්ධයේ අනාත්මය පුතග්ජනයාගේ පිළිගැනීමයි. ඔහු පිළිගැනීමෙන් අයින් වෙන්න වෙනවා බොරුවක් නිසා. ඒක තමයි දුක් ගෙනත් දෙන්නේ කියලා. එතකොට ඒක කාම ලෝකයන්ට අදාළ කරුණක්. ඒ වගේම විචිකිච්ඡා කියන වචනයක් තියෙනවා. බුදුන් කෙරෙහි සහම් කෙරෙහි සැකේ කියලා විස්තර වෙනවා. බුදුන් වැඩ හිටියා සැක නැහැ, ධර්මයේ සැක නැහැ, සංඝයා ගැන සැක නැහැ කියලා සරල අරුතක් ගන්නට එපා. සැකේ ඊට වඩා වෙනස් කරුණක්. ඒක දිගු විස්තරයක් කරන්න ඕන දෙයක්. අපි වෙන දවසක සමහර විට ඒක වෙනම කතා කරමු. බුදුන් කෙරෙහි සැක නැහැ කියන්නේ බුදුන් කියලා කෙනෙක් ඉන්දියාවේ හිටියා ඒ ගැන සැක නැහැ කියන එක නෙමෙයි. බුද්ධත්වය පිළිබඳව අවබෝධයෙන් සැකහැරෙන්න වෙනවා. එතකොට බුදුන් යනු ප්‍රතිමාව හෝ ශරීරය නොව උන්වහන්සේ බුද්ධෝසෝ භගවා කියලා පත් වූ තැන සෝ භගවායේ භාග්‍යතුන් වහන්සේ බුද්ධෝ අවබෝධ කරගත්තා. සම්බුද්ධත්ව සූත්‍රවල මේ පිළිබඳව සඳහන් වෙන්නේ තමන් 100%ක් පංචස්කන්ධයාගේ අනාත්මයට පත් වූ තැන සම්මා සම්බුද්ධ. යම් තැනක පංචස්කන්ධය මම කොට ගන්නවා නම් එතෙක් කල් මම ලෝකට බුද්ධ කියලා හැඟුවේ නෑ කියලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ පංචස්කන්ධේ අනාත්මය දැකීම බුදුන් දැකීමයි එබඳු තත්වයක් තුළ ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් බව. එබඳු තත්වයකින් බුදුන් වහන්සේ මානසික හැඟීම් වලින් යුක්ත මහා කරුණාවකින් ලෝකෙ ජීවත් විය යුතු බව. අපටත් ධර්මයේ දැකීම තුළින් මේ බුද්ධත්වයට පත් විය හැකි බව ධර්මයේ දකීද බුදුන් දකි. එහෙම බුද්ධ ස්වභාවය පිළිබඳ අවබෝධයකින් තමයි බුදුන් ගැන සැක හිතෙන්නේ ඇරෙන්නේ. ඒ බුදුන් හොයන්ට නැත්තම් බුද්ධ ස්වභාවයට පත්වීම සඳහා උන්වහන්සේ නිර්දේශ කළ වෙනම ධමයක් තියෙනවා. ඒ ධර්මයේ අනුගමනය කිරීම තුළින් තමන්ට මේ කෙලෙස් නැත්තම් සසර බැඳ තමන සංයෝජන බිඳෙනවායි කියන කාරණේ ක්‍රියාත්මක කරනකොටයි අවබෝධ වෙන්නේ. එවිට ධර්මයේ කියන්නේ බණපත හෝ සූත්‍ර දේශනා හෝ ජාතක කතා නෙවෙයි. ඒවයේ අඩංගු ඇතුළත තියෙන සියුම් රහසක්. ධම්සද කතාව ඔබ කියවා තිබෙනවා නම් ඒ ගාථා පද හතරේ තියෙනවායි කියලා පෙන්වලා තියෙන සියලු බුදුවරු එදත් අදත් ඉදිරියටත් බුදුවරු විසින් හෙළි කරන ධම ඇතුළත් ගාතාවක් කියලා. සබ්බේ සංඛාර අනිච්ඡාති අනිච්ඡාවත සංඛාරා. ඒක තමයි ධර්මය. සියලුම සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛානාත්ම බව හෙවත් මම මගේ ආත්මකට ගත නොහැකි බව බුදුන් ලෝට හොයාගත් ධර්මයයි. තමන් අදාළ සංස්කාරයකට ඇලී ඒ මම මගේ ආත්මකට ගනිමින් සසර ඇවිදින බව පෘථග්ජනයා සතු ධර්මයයි. එබැවින් නිත්‍ය සුඛාත්ම යන ධර්මය නොවේ, සසරට බැඳ තබෙන මගයි. අන්න ඒ ධර්මයේදී නැවත උපදින්න, අධර්මයේදී නැවත උපදින්න හේතු ඉතුරු වෙනවා. ධර්මයේ සරණින් නැවත උපදින්න හේතු ඉතුරු නොවි නැති වෙනවා. ඒ ධර්මය අනුගමනය කරන්නාටයි ඒ තමා නික්ලේශ වෙමින් සිටින බව පැටහෙන්නේ ධර්මයේ ප්‍රයෝග සැකේ දුර වෙන්නේ. ඒ අනුගමනය කරන්නාට බුදු පියාණන් වහන්සේ දූ වචනයක් තමයි සෝබෙන්ති සූත්‍රය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් තිස්සටම සංඝ ස්වභාවය නියෝජනය කරන්න පුළුවන් කියන එක. සංඝයායි සම්මුතියට අපි ව්‍යවහාරය කළත් ඒ සිත්දී ඒවායි වරදක් නැහැ, ඒ ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. ආර්ය සංඝ කියන ස්වභාවයේදී භික්ෂුන් වහන්සේ පවණක් නව ස්ත්‍රී පුරුෂ දිහි පැදි ભેදයෙන්තරව සිවණක් තිස්සටම මේ සංඝ ස්වභාවය උන්වහන්සේ පිරිනමල තිබෙනවා. ඒ සංඝ ස්වභාවයේ ඔහුගේ දර්ශනීය නිත්සුකාත්ම නවේ අනිත් දුක්ඛානාත්ම. අන්නේ සංඝ ස්වභාවය තමයි මේවා කැඩෙන්නේ. එබැවින් බුද්ධ ධම්ම සංඝ කියන මේවා බුද්ධේ කාංකති ධම්මේ සංඝ සංකේ කාංකති බුද්ධ හදි යටතන සැකේ බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂා කෙරෙහි ළඟට. ශික්ෂා පද ගැන සැක නැහැ කියලා තමයි සමහර අය තාමත් කල්පනා කරන්නේ. ශික්ෂා පද කතාවක් මෙතන නැහැ. ආර්ය අෂ්ටායක මාර්ගයට නමක් ත්‍රිශික්ෂා. සසරම් දුකින් අතමදීමට මේ ශික්ෂා ශික්ෂණ තුනේ ඉන්න ඕන. ඒකකින් දාන සීල භාවනා කියලා එක්කෙනෙක් කියාවි. තව කට්ටියක් ඒක සීල සමාධි ප්‍රඥා කියලා කියාවි. ආර්ය අෂ්ටායක මාර්ගයට නැත්තම් මේ සම්මා දිට්ඨි ප්‍රතිපදා දෙකක් තියෙනවා. සම්මා දිට්ඨි දෙකක්, සම්මා සංකප්පත් දෙකක්, සම්මා වාචාත් දෙකක්, සම්මා කම්මන්තත් දෙකක්, සම්මා ආජීවත් දෙකක්. දයන් වදාමි. එකක් අයිති වෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨියට. මේ පහේ යන විට අනිත් තුන සම්පූර්ණ වෙනවායි කියලා ආරි සම්මාදිට්ඨිය විශ්ස කරලා තිබෙනවා මහා සත්තාරි සක සූත්‍රයේ. බාලයක නෙමෙයි වැඩි එකට එන්න වෙනවා. ආරි සම්මාදිට්ඨියේ දිට්ඨි ශික්ෂාව කියලා කියන්නේ ප්‍රඥා සීල සමාධි. සම්මාදිට්ඨි ප්‍රඥාව ඇති කරගත්ත පුද්ගලයාට තමයි අරියකන්ත සීලයේ ඔස්සේ ආනන්තරික සමාධියට එන්න පුළුවන් වෙන්නේ. ආනන්තරික සමාධිය කියන්නේ ආනාපානසති වැඩි වෙන හැරි අරමුණු ඈත් කරගෙන මෙන් හබන්නා වූ తాවකාලික සමාධිය නොවේ. ආනන්තරික කෙලෙස් ඉවත් වීමට අනතුරු ලැබෙනා වූ සම්සොන් බව කියන එක. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධි මානං තරකඤ්ඤමාහෝ. ආනන්තරික සමාධියක් වර්ණා කළේද ඒ සමාධිය හා සමාන සමෝධියක් නෑ කියලානේ කියන්නේ. එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දාන සීල භාවනාද සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධි දෙයි ගැඹුරින් හොයාගන්න. ආර්ය අෂ්ටායක මාර්ගයේ පිහිට පිළිවෙලට ලියාන යන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධි. දැන් කඩන්න පළවෙනි දෙක සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා වාචා කම්මන්ත ආජීව සීල ආයාම සති සමාධි. දැන් තියෙන පිහිටීමම ප්‍රඥා සීල සමාධි නෙවෙයිද? මොන පදනමක් ඉඳගෙනද සීල සමාධි ප්‍රඥා කියලා අර උඩ කැලල ගලවලා පල්ලෙහායින් හයි කරන්නේ? අන්න මේ අතේරුම් ගන්නට වෙනවා. මේ බැවින් සීල සමාධි ප්‍රඥා මාර්ගය යනතාක්කල් නිවීමක් නැහැ. ඒක ප්‍රවෘත් පූර්ව භාග ප්‍රතිපදාව. ඒක සීලයේ ශික්ෂාවද සංවරය. අරක සංවරයේ ප්‍රඥාවෙන් සම්මාදිට්ඨි ප්‍රඥාව දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධේ ප්‍රතිපදාය ඥානං අයං උච්චති තිබික්කේ සම්මාදිට්ඨි චතුස්සත් සම්මාදිට්ඨිය. ඒ චතුස්සත් සම්මාදිට්ඨියෙන් යුත් පුද්ගලයා ස්කන්ධ පංචකය තුළ ද සම්මාදිට්ඨිය ඇති කරගත්තේ. දැන් ඔහුට එහෙනම් කාම ව්‍යාපාද විතර්ක වලින් මිදෙන්න කල්පනාවක් ඇති වෙන්නේ මමත් වෙන්න ගැනීමෙන්. ඒ සඳහා ඔහුට අරියකාන්ත සීලය උදව් වෙනවා. එතකොට කාය වචන සිත සම්බන්ධයෙන් ගත් කල සබ්බාපච්චං කාය කාය කම්මං කරෝති අව්‍යාපච්චං කාය කම්මං කරෝති කියලා දෙකක් තියෙනවා. වැරදි කාය කර්ම වැරදි වචන ඒ කර්ම වැරදි මනෝ කර්ම අතහරින්න පුළුවන් කමක් තියෙනවා. එතකොට යහපත් කාය වචී මනෝ කර්ම කියන එකේ තේරුම කයින් වචනෙන් කරන ක්‍රියාවලට වඩා මමත්වයෙන් තොර ක්‍රියා කියන එක. අනන සූත්‍රයේ අරිය ශ්‍රාවකයා සම්බන්ධයෙන් කතා ක්‍රමයක පෙන්නනවා. එබැවින් ඒ සීලය ශික්ෂාපද සීලය නෙමෙයි, ඒකට කියන්නේ අරියකාන්ත සීලය. සම්මාදිට්ඨිය ලැබූ පුද්ගලයාට ප්‍රඥාවෙන් පස්සේ රකින්න එක තමයි සීලය. ඒ සීලයේදී ලෝභ දේශ මොහයන් සෑවෙන එකයි සිදු වෙන්නේ. එවිට ලැබෙනා වූ ඒකාග භාවය තමයි වායාමස සමාධි භාවයට පත්වන්නේ. මෙන්න මෙහෙම ශික්ෂා කෙරෙහි ත්‍රිශික්ෂාව කෙරෙහි අනුගමනීය ප්‍රතිපදාවකට යොමු වීමෙන් කෙනෙකුට සැකදුර වෙනවා. පුබ්බේ උබ්බන්තේ කංකති අපරන්තේ කංකති තුබ්බන්ත පරන්තේ කංකති. මේක ගැඹුරු කරුණක්. සාස්ත්‍රවාදයට බැඳෙන පුද්ගලයා මම කොහේ ඉඳලාද ආවේ කියලා පෙර ස්කන්ධ ගැන මම ගැන හොයනවා. සැකයි. සාස්ත්‍රවාදයට බාවට බැඳ පුද්ගලයා මරණයෙන් පස්සේ මම කොහාටද යන්නේ කියලා අනාගතය ගැන හොයනවා. ඒ තමයි පෙර සහ පෙර පද ස්කන්ධ පිළිබඳ සැක. එහෙම හොයන පුද්ගලයාට නමුත් ස්කන්ධ පංචකය අනාත්මයට පත් වෙනකොට පෙර ස්කන්ධත් නැහැ, අනාගත ස්කන්ධත් නැහැ, වර්තමාන ස්කන්ධ පංචකය විතරයි. හැබැයි අතීතෙන් මිදෙන්න ඕන. අනාගතේ හේතු නැති අවසන් කරන්න ඕන. අනා අතීතං න අනුසෝචಂತಿ න පජප්පಂತಿ නාගතා කියන තැනට පත් වෙන්න වෙනවා. එවිට පච්චුප්පන්නේන යාපෙන්ති. දැන් හමු වෙන දේ අල්ලා ගැනීමකින්තරව, ගැටීමකින්තරව, අනාගතයට පැමිණීමකින්තරව අවසන් කරන එක තමයි යාපෙන්ති. පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං, මෙන්න මේ ඇසට කනට නාසයට අරමුණක් පටිච්ච වීමේදී සිදුවෙන සිද්ධිය වරදවා ගැනීම අනුරම පටිච්ච සම්පාදේ වශයෙන් නිවැරදි කර ගැනීම පටිලොම් පටිච්ච සම්පාදේ වශයෙන් අවබෝධ වෙනකොට පටිච්ච සම්පාද ධම්මේසු ඥානං. මෙන්න සක්කාය දිට්ඨි, විචිකිච්ඡා කැඩෙන හැටි, අනතුරුව සීලබ්බත පරාමාස. මේ සමාජයේ දත් අදත් ඉදිරියට එදානම් අජෛවෘත ගෝවෘත සුනක වෘත තමයි සීල වෘත වශයෙන් පෙන්වලා තියෙන්නේ. අද මේ එකක්වත් නැහැ. එකක්වත් නැහැ කියන එකෙන් කියන්නේ අද සීලබ්බත පරාමාසය නැහැ කියන එක නෙමෙයි. පංචස්කන්ධයේ අනාත්මය දැකීම තුළින් තමයි කෙලෙස් මුල් ගැලවෙන්නේ. ඒර වෙන කිසිදු ක්‍රමයක් නැහැ. විදර්ශනාව හැරුණා වෙන ක්‍රමයක් නැහැ. මේ සිද්ධියේ ප්‍රතිඵල අපට පංචසිල් වලින් හෝ අටසිල් වලින් හෝ දසසිල් වලින් හෝ සාමනීර සිල් වලින් හෝ උපසම්පදා සිල් වලින් හෝ සීලයක් තුළින් ලැබෙනවායි කියලා හිතන් ඉන්නවා. එනම් ඔහු ලබත පරාමාසී. ඒකෙන් ශික්ෂාපද සමාදන් වෙන්න එපායි කියලා කියන්නේ නැහැ. නමුත් ඔහු විශ්වාස කරනවා නම් මේ ශික්ෂාපදය අර මට පංචස්කන්ධය අනාත්මයක් ඕනේ නැහැ නිවන් දකින්න කියලා. එනම් ඔහු ලබත පරාමාසී. නමුත් මේ ශික්ෂාපද සංවරය තිබුණත් නැතත් අතක තබා ගන්න. පංචස්කන්ධය අනාත්මයේ හික්මෙන්ද පුළුවනි නම් එනම් අන්න වෘත සමාදානය තුළින් මේ කියන ලෝභ දේශ මොහොෂය වෙන්නේ යටපත් වෙනවා විතරයි, පාලනය වෙනවා විතරයි. කැදී යන්න. දැන් මොනවද තියෙන්නේ? මේ ටික අවබෝධයෙන් කැදී යන්නේ. දැන් අරමුණට එන්නේ කාමරාග නැත්තම් ව්‍යාපාද. අරමුණට එන කාමරාග ව්‍යාපාද මේ මොහොතේ අනිත් දුක්ඛ අනාත්මෙන් තුනී කරනකොට තමයි තුනී වීම සහ විනාශ වීම සකෘදාගාමී අනාගාමී. දැන් අනාගාමීව සිටියොත් වෙන උපදින්න කාම ලෝක හේතු නැති නිසා තණ්හාංශේ ඉතුරු යම් කිසි ආකාරයකට සුද්ධාවාසයේ කලක් ස්කන්ධ පහළ වී නිවී යනවා. ඔවුන් රූපරාග අරූපරාග උපදවාගෙන නැති නිසා හේයන්නේ මේ කක්කාය දිට්ඨි විචිකිච්ඡා සිරපත කඩා පරාමාස කඩාගත්තේ නැති නිසා, කෙලෙස් යටපත් කර නිසා මේ පංචස්කන්ධයේ ආත්මය තුළ රූපී ධාන අරූපී ධාන උපදවාගත්තේ සදහම් වටහා නොගත්ත ත්‍රිලක්ෂණේ වටහා නොගත්ත අත්කිනවතා නිරෝගී. ඔවුන් මේ වෙනුවට අර කියන අපහින් හතරකට අහු වුණා. බුදුරජාණන් වහන්සේ හමු වී ඔවුන් ඒ තේරුම් අරගෙන ඒ විදර්ශනාවට නැගුවොත් ඔවුන්ට මිදෙන්න පුළුවනි. ඒ සංගතනිකායේ තියෙනවා මේ චාලා උපචාලා විද්‍යා වගේ සූත්‍ර වර්ගයක්. ඒච රූපූපකා සත්තා ඒච අරූපත්ථයි. එහෙනම් රූපී ධාන අරූපී ධාන කියලා තියෙනවා. ඒවැය තියෙනා වූ අඳුර අවිද්‍යාවම දැනගත්තා. ඒවා නිසා නැවත පුනර්භවයට එන ආගන්තාරෝ පුනම්බවං දේශනා කරනවා. එන්නේ අර එතන මේ කාම ලෝකයේ මම වෙනට මේ මේ දිට්ඨි තියෙන නිසා. එවන් තත්ත්වයකදී අපට තේරුම් ගන්න ඕන කරුණ තමයි අප කෙලෙස් යටපත් කරන මගේ ගියොත් තමයි ධාන උපදුනොත් මේවට අහු වෙන්නේ. ඉවදුන් නැත්නම් බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැති දෙකක් කඩන්න දෙයක් නැහැ. එබැවින් ඔබ තේරුම් ගන්න මේ සිද්ධියේදී සංයෝජන වෙවි 10ක් දේශනා කළා තිබුණාට කාට වුණත් මම හිතන්නේ මුල් පහ අවබෝධ කරගත්තොත් අග පහ නැහැ. මුල් පහෙන් මග ඇරලා ගියොත් අග පහටපත් වෙනවා. මෙමු තත්ත්වයකදී ඔබට පුළුවන්කමක් තියනවා මේක තේරුම් ගන්න. මේ තේරුම් ගැනීමේදී සංයෝජන 10 කතා වෙනුවට ඔබට පහක් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවෙනි. පහයි කවුරු හරි බැඳෙන්නේ. ඒ පහ කඩා ගන්න සතර ගමන් නිමා කර ගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ මේක තමයි සංයෝජන සූත්‍රයේ තිබෙනා වූ රහස. මා කීවාට පිළිගන්නේ නැතුව, මා සමග ගැටුම් ඇති කරගන්නේ නැතුව ගැඹුරින් සොයා බලන්න මේ සූත්‍ර ඔස්සේ. එවිට ඔබට මේ පහසුවක්, මේකෙන් ලැබෙන අපහසුවක් නෙමෙයි. නොකළ හැකි වැඩක් වෙනුවට කරන්න පුළුවන් වැඩක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. බැඳ සැබඳනට බැඳී තිබෙනා වූ බැමි ධර්මශ්‍රවණය කර තේරුම් අරගෙන කඩා ගැනීම තුළින් මේ සංසාර දුක්ඛෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒසාර කර ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම ධර්මානුශාසනාව ප්‍රයෝගී වේවා, හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අප අද ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. ආකාශත්ථාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත්වු ගරුතර දේශිකානන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරි දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු.